සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්නම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛනම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තන්ත භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තන්ත භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තන්ත භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත අප්පමිදං වික්ඛවේ මනෝසානං ආයෝ ගමනියෝ සම්පරායෝ හත්තං වං කුසලං චරිතං වං බ්‍රහ්මචරියං නත්තේ ජාතන්ත අමරණං යෝ වික්ඛවේ චිරං ජීවති සෝමස්ස සතං අප්පල්වාදීයෝ අච්ඡයන්ති අපෝරන්තං ජීවිතං උපරුඤ්ජති ආයුකීයති මංචානං පුන්නදීනං වෝදපන්ති විහාරාධිපති ගරු කටයුතුක කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේගෙන් පඤ්ඤාචේකර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සැනවත් පාත්නම සිඳුතුනි මේ ස්ථානයේ චන්දන විහාරස්ථානයේ අධිපදාන්තිලු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවටයි මේ ස්ථානයේ සූදානම් වෙලා සිටින්නේ. බුදුදහමේ සඳහන් වෙනවා සිඳුතුනි කිසියම් තින්කමක් දිගින් දිගටම අප සිද්ධ කරනවා නම් එවැනි කර්ම සඳහන් කරන්නේ ආචීර්ණ කර්ම කියලා. ආචීර්ණ කර්ම කියලා පාලි කියනවා, සංස්කෘත වෙන කියනවා ආචීර්ණ කර්ම කියලා. අන්නේ ආචීර්ණ කර්ම තමයි පින්නතුනි අපේ සිතේ බොහෝ කාලයක් මතකයේ රැඳෙන්නේ. මාසයකට දවසක් හෝ සතියකට දවසක් හෝ අවුරුද්දකට දවසක් නිශ්චිතව අපි තින්කමක් කරනකොට ඒ තින්කම ගැන අපේ හිතේ මතකයේ තියෙනවා. දැන් ගමන සැටි වෙනකම් ඇද්දෙන්නේ අපේ හිතේ හැමදාම තියෙනවා අපි අහවල් දවසේදී බණ අහනවා කියලා. සිල් සමාදන් වෙන එක, දන් දෙන එක මේ තේකන් නිශ්චිත කාලවල සිදු කරන එක හරි වටිනවා. ඒ විතරක් අපේ ජීවිතයේ පුරු පුරුදු තින්කම් බවට පත් වෙනවා. ජීවිතයේ අවසාන කාලේ අපට මතකයේ එන්නේ මෙවැනි ආකාරයට රැස්තරම් තින්කම්. ඒ නිසා මේ අත්දැකීම හැමදෙනාටම ඉතාම වටිනා දෙයක් මේ අත්දැකීම රැස් කරගන්නේ. මේක තමයි සතර ගමනට සැබෑ මඟ වියදම්. බොහෝ විට බලන්න පිනතුනාට ජීවිතයේ වටිනායි කියලා රැස් කරගන්න දේවල්. බොහෝ විට අපි ජීවිතයේ වටිනායි කියලා දේවල් ටිකක් රැස් කරගෙන ඉන්නවනේ. ඒ ටික බලන් ජීවිත කාලේ අන්තිම වරට ඒ වටිනායි කියලා දේවල් ටික මොනවද අපි රැස් කරගෙන ජීවිත වටිනා දේවල් ටික. ඉන්න කඩන් දෙගනි, ගේ දොර, වාහනය, දෝ දරුවම කොහොමද වටිනාම දෙගනි? ඔය ටික බලන ජීවිත අන්තිම කාලේ දැන් නම් ඒවා ලොකු වටිනා දේ හැටියට හිතෙනවා අපිට. නමුත් ජීවිත කාලය අවසානයේ ජීවිතයෙන් සමු ගන්නකොට ඒ දේවල් වල වටිනාකම හෙටෙක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන් මේ යන අනිත් පැයේ දැක බලන විට. ඒ වගේම අපේ ශරීරය ගැන අපි අද ලොකු විශ්වාසිකින් ලොකු හැඟීමකින් අපි ඉන්නේ. නමුත් අපේ ශරීරයට අත්වන ගිරණම නුවණින් කල්පනා කළ බැලුවොත් අපට තේරුම් ගන්න පුළුවන්. මෙන්න මෙවැනි ජීවිත ගත කරන අපේ කිනුතුනි. අපි අදන් මේ ජීවිතයේ සතර තියෙන්නේ අනාගතයේ කියලා හිතාගෙන අධ්‍යාපනය ලැබුවා, රැකි රක්ෂාවට ගියා, යම් දේවල් ටිකක් අධ්‍යයනය කරගත්තා. මේ මොකක්ද දේවල් අපි කරන්නේ ජීවිතේ සැනසීම ඒ තුළ තියෙනවා කියලා හිතාගෙන. සමහරු අවුරුදු 60ක් ගියත් කල්පනා කරන බලනකම පේනවා තියෙනුනි අපේ බලාපොරොත්තු වන සැනසීම ඒ දේවල් වල නැහැ කියලා. ඒකට හේතුව තමයි හේතුවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහලු වෙන ලෝකයා මහලු වීමෙන් නිදහස් වන්න කියලා හිතාගෙන කුමක්ද කරන්නේ? ජනාවට පත්තන මහලු වෙන දේවල් ටිකක් මරත් කර ගන්නවා කියලා. ලෙඩ වෙන ලෝකයේ ලෙඩ වෙන සත්‍යයන් ලෙඩ වීමෙන් මිදෙන්න කියලා හිතාගෙන කරන්නේ ලෙඩ වෙන දේවල් ටිකක් මරත් කර ගන්න එක. දැන් හොඳ උදාහරණයක් තමයි දරුවන් පිළිබඳව. අනාගතයේ සමාජ දෙදොස් නැදලාම මේ දෙදොස් වලින් මිදෙන්න කියලා හිතාගෙන දරුවෝ හදනවා. එතනට දරුවෝ ඉස්පිරිතාල තියාගෙන අම්මලා සාන්තින් ඉන්නවා. ව්‍යාධියෙන් නිදහස් වන්න කියලා හිතාගෙන යන ලෝකයා ව්‍යාධියෙන් නිදහස් වන්න කියලා දැක්කර ගන්නෙ ව්‍යාධියට පත්වන දේවල් ටික. ඒ වගේම මරණයට විනාශයට පත්වන ලෝකයා ඒ මරණයෙන් විනාශයෙන් නිදහස් වන්න කියලා හිතාගෙන කරන්නේ මොනවද? ඒ වගේම දේවල් ටිකක් දැක් කරගන්නෙ. එතෙන් මේ අපි ඥාති මිත්‍රාදීන් රැස් කරගන්නවා, එකතු කරගන්නවා, අපිට පිළිසරණක් රැකවරණයක් කියලා හිතාගෙන. නමුත් එහෙම අපි ලං කරගන්න වෙනුවෙන් අපිට පාස්කුරු දෙන සිද්ධ වෙනවා, කෑම වඩන සිද්ධ වෙනවා. මෙන්න මේක යථාර්ථය. බුදුහාමර දේශනා කරනවා මේක තමයි දිනුතුනි අනුසෝතගාමී ලෝකයේ ස්වභාවය. ගංගාවක් පල්ලෙහාට ගලාගෙන යනවා වගේ ලෝක යථාර්ථය මේක. මෙන්න මෙවැනි සත්‍යයක් මත ලෝකයේ සත්‍ය හැමදාම ඉන්නේ. ඕනෝ ලෝකෝ අතිස්සෝ සංඛාදාසෝ කියලා. ඕනයි මදී කියන හැඟීමෙන් ආස්ථාවට දාස්යම් වෙලයි මේ ලෝක සත්‍යය ජීවත් වන්නේ. හැමදාම අතෘප්තිකර ජීවිත ගත කරන්නේ. කිසි දවසක මිනිසාට තෘප්තියක් නැහැ. බුදුදහම මේකට මේක වඩා වෙනස් මඟ තියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජරාවට පත්වන ලෝකයේ ජරාවෙන් නිදහස් වන්න, ව්‍යාධියට පත්වන ලෝකයේ ව්‍යාධියෙන් නිදහස් වන්න, විනාශයට පත්වන ලෝකයේ විනාශයෙන් නිදහස් වන යම් කෙනෙක් කැමති නම් මේ අපි දැනට අනුගමනය කරන මාවත නිවෙන්න බෑ මාවත. ඊට වඩා වෙනස් මාවතක් උන්වහන්සේ දේශනා කළා. ඒ තමයි පින්නතුනි ලෝභකම අඩු කරගන්න යන මාවත, ද්වේෂයේ මෝහය අඩු කිරීම සඳහා යන මාවත තමයි හැබැයි එන දේම සංහායන මාවද වන්නේ. නමුත් බෞද්ධයන් වහන්සේ ඉන්න අපි බොහොම දෙනෙක් යම් පින්දහම් ටිකක් කරනවා. නමුත් වෙනුදුනි පින්දහම් ටිකක් අපි කළාට අපි බොහෝ දෙනෙක් ජීවිතේ හැබැයි සරමාන්තේ ලබා ගන්නේ නැහැ. ඒක හොඳට තේරෙනවා බුද්ධයන්ගේ මරණය සහ මරණාසන්නයේ වෙන ක්‍රියාවන් සහ මරණයෙන් පස්සේ සත්‍යයන් ඉපදෙන ස්ථාන දෙක බලන විට මේක හොඳට පැහැදිලිව පේනවා. මේක හොඳට පැහැදිලිව පේනවා. අපි ඇතැම්මිට ලොකු දාන දෙනවා. ඇතැම්මිට අපි 5000ක 10000ක 25000ක් වියදම් කරලා දානයක් දෙනවා. ඒ දාන දෙන අවස්ථාවේදී අපි අතින් රුපියල් 100ක 200ක දෙයක් හැමෝම දෙනුනොතින් 100ක 200ක දෙයක් කවුරු හරි විනාශ කරවතින් අපේ හිතේ ස්වභාවය කොහොමද? අර 10000ක් වියදම් කරලා නාස්තාවේදී 100කට අනාවහනේ කවුරු හරි කරවතින් අපේ හිතේ ඇති වෙන සත්‍යය මොකද්ද? අපි හිතේ හුවා කලකිරෙනවා, අම්පාට පස්සෙන විදිහට බනිනවා අපි. මෙන්න මේකෙන් තේරුම් ගන්න පින්නතුනි අපේ සැබෑලේ සත්‍යය නෑ කියන එක. අපිට 10000ක් සැබෑලේම අත්හරින්න පුළුවන් නම් සියයක් විනාශ වෙච්ච අවස්ථාවේදී අපි ඇත්තට කලබල වෙන්නේ නැහැ. අපි සැබෑ සමස්තය නම් නමුත් ඒ දාණය නැමින් අපි දුන්නේ කුමක්ද බලන්නේහම. අපි යමක් රැස්තර ගන්නා වෙන්න පුළුවන් ඒ දාණයෙන් ජනිත වෙන පුණ්‍ය ඵලය මතු තමන්ට ලැබෙන වෙන්නේතරවත් නැහැ. නමුත් දාණයෙන් ලැබෙන සැබෑ ආනිසංශය අපට ලැබෙන්නේ නැහැ. අපි සැබෑ සම පිටින් අත්මකරිය හින්දා. ඒ විතරක් නෙවෙයි පිළිතුරු මෙහිම අපේ දානමාන ආදී පින්දහම් සිද්ධ කරගෙන ඉන්න අපි ජීවිතයේ අවසාන කාලය වෙනකම් බලන්න සැදී කොහොමද කියලා. ජීවිතය අවසාන කාලෙ වෙන අපේ දෙකුවා ලෝකයන් තියෙනවා ආස්තාව හුඟක් තියෙනවා. ඉන්න නිවසට හුඟක් ආසයි. ඉන්න ඉඩමට හුඟක් ආසයි. දරුවන්ට හුඟක් ඇලීමයි. නමුත් හුඟක් දන් දෙලා තියෙනවා. එතෙන්මයි කියනවා එතෙන් අපි මෙච්චර වාර ගානක් අපි වන්දනා ගමන් ගියා. ඈ මෙතෙක් වාර ගානක් වට වන්දනාවේ ගියා. මෙච්චර වාර ගානක් ඉරේ පාද ගියා. මේ තරම් වාර ගානක් අපි ධම්මදිව වන්දනා කරනවා. මේ නොයෙක්ම පින්දහම් පෙළ තියෙනවා. නමුත් බලන අන්තිම කාලෙ පිණිසුනේ බොහෝ දෙනෙක් සමන් වෙන ස්ථානෙට වා ආසයි. ඒ ආසා නිසාම මොකද වෙන්නේ? ඒ ආසා නිසා නැත්නම් මේ දරුවෙක් වෙන ගෙදරකට එන්න කිව්වත් අන්තිම කාලය යනවාද? මට මේ හදාගත්ත ගෙදරම ඉන්න ඕනේ කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. මේ ගෙදරම ඉඳලා මට ඇස් දෙක තියාගන්න ඕනේ කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. එහෙම නොකියන පින්නතුන් දැතියක් නැමෙද? මතක තියාගන්න පින්නතුනි, එහෙම දැඩි ආශාවක් තමන්ගේ ඉන්න ස්ථානයේ ජීවිතය අවසාන කාලය වෙනට තියෙනවා නම් හොඳට මතක තියාගන්න මේක. එහෙම දැඩි ආශාවක් තියෙනවා නම් මොකක්ද ඒ කියන්නේ? මොකක්ද ඒ සලකුණ? මොකක්ද ඒකෙන් දෙන ඉඟිය? හොඳට මතක තියාගන්න පින්නතුනි, ඒකෙන් දෙන ඉඟිය සලකුණ තමයි මරණයෙන් පස්සේ ඉන්නේ කොතනද? ඒ නිවසේමයි ඉන්නේ. මේක පින්නතුනි නිකන් කියන කතාවක් නෙවෙයි. මරණයෙන් පස්සේ එන්නේ දැන් තමයි එතෙන්ට එනවද කියලා දන්නේවත් නැහැ. මරණයෙන් පස්සේ ඒ නිවසේමයි, ඒ කාමරේමයි, ඒ ඉඩමේමයි, ඒ වැට කඩුල්ල ළඟමයි ඉන්නේ. නමුත් Taman දන්නේ නැහැ Taman මැරුණද කියලා. තමන් මැරුණද කියලා තමන් දන්නේ. මැරිලා දැන් තව ආත්ම භාවයක ඉපදිලා මේ ඉන්නේ. මනුස්සයමද? මනුස්සයමද ඉන්නේ ඉපදිලා? මේ දැඩි ආශාව නිසා මේ දන් දීපු අය පිණිසින් නොදීපු අය නෙවෙයි හොඳට මතක තියාගන්න. මේ දන් දීපු අය, මේ බණහපු අය, මේ ලොකු අමුසහ කරපු අය නෙවෙයි. තින් කරපු ඇත්තන් මෙවැනි ඉරණමකට පත් වෙන අවස්ථා බොහෝමයක් වර්තමානයේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සිං කරපු කෙනෙකුයි සිං නොකරපු කෙනෙකුයි දෙන්නම මේ තත්ත්වයට එන අවස්ථා තියෙනවා. මේ දෙන්නාගේ වෙනසකුත් තියෙනවා. සිං දහම් නොකරන ඒ තත්ත්වයට පත් වෙනවා සිං කෙනෙක් මොකද ස්වභාවය? ඒ කෙනාට ඇතැම් විට සිංකම් කළා සිං අනුමෝදන් කළා සුගතිගාමි කරන්න පුළුවන්. සිං නොකරලා අර තත්ත්වයට පත් වෙන්නේ. තින් කරලේ සත්‍යපත් වෙද කෙනාගේ තියෙන සත්‍ය මොකද්ද? ඒ කෙනා බලන්නේ තින් තුනියාර අයහපත් දැනක දුගතිය කිපුණත් යාම් බලවත්. ඒ බලවත්කම් කුසලයේ තියෙන බලවත්කම අතෙන්ද ගන්න වෙලා අරගෙන යා මොකද කරන්නේ? ඉන්න ඥාතීනුත් අතෙන්ද ගන්න උත්සාහ කරන්නේ. එයා පින්වන් මොදන් වෙන්නේ නැහැ. එයා පින්වන් මොදන් වෙන්නේ නැහැ විතරක් නෙවෙයි අනිත් ඥාති මිත්‍රාදීනුත් ශාරීරිකව දුර්වල වෙනකොට දුර්වල කළා කොහොම හරි යාගේ වසඟයට ගන්න නැයි ඊළඟට දරන උත්සාහය. එනොතින් මෙන්න දෙවෙනි ඉරණමකට බොහෝ දෙනේ පරිසමානපත් වෙනවා. අපි ඇතැම් විට පොඩි ධානයක් දුන්නත් මේ ඇත්තන්ට ලොකු වරණා ගුණ කතන කරනවා. ඇතැම් විට මේ ඇත්තන්ගේ අවසන් කටයුතුවලදී ගිහිල්ලා හාමුදුරුවෝ ලොකු ගුණ කතන කියනවා. මේ කරපු මේ අද මේ යන කෙනා, මේ අවසන් ගමන යන කෙනා බොහෝම පින් දහම් කරපෝ සමාජයක රටක මේ වගේ සේවයක් කරපු අය කියලා තමයි කියන්නේ. නමුත් පින්නතුනේ කියලා නම් මේකයි. ඉතාම අතලොස්සක් දෙනා තමයි සුගතියට පත් වෙන්නේ. මේක කියන්නේ පින්නතුනේ මේ ඇත්තන් බය කරන්නේ නෙවෙයි. මේ ඇත්තන්ට අනාගතයේදී යම් දවසක ඉතන මේ කාරණේ කියන්නේ. ඒ විතරක් නෙවෙයි බැරි වෙලාවත් අර කඩේට පස්තුනෝකින් මතකේ තිබුණොත් මට දිනයක් එකම මතක තියාගන්න ආවල් හාමුදුර බණට කියපු කාරණේ තමයි මේක නිකන් හොඳට මතක් වෙනවා. දිනෙත් එකම ලෑනක් තියාගන්න බීම බලද්දි කියලා තිබනේ දේ බණක් මම අහුව නේද කියලා මතක තියෙන දැන් මේක කියන්නේ දැන් යන්න නෙවෙයි පිනතුනි යන්න කලින් ඒ සත්‍යෙින් මිදෙන්නේ නැහැ මේ කාරණේ කියන්නේ. එනිසා දන් දීමෙන් විතරක් ඔබ කියන් තරම්පුරුතු වෙන්නේ නැහැ. දන් දීමේ ආනිසංස හැටියට අපට සතරේදී භවෝග සම්පත් ලැබෙනවා. නමුත් මෙහි සුභතිගාමී ආත්ම භාවයක් යලි යවන්න නම් ඊට වඩා කියලා මාර්ගලන්තයක අපි ඉන්නට ඕන. එහෙම නැති වුණොත් මේ අදවා කියන සුගතිය අපට හිමි වෙනවා. මරණාසන්න අයගේ ගහන්න බලන්න පින්නතුනේ මේ තියෙන සුගතියට නැවත තමයි එන්න පුළුවන් කියලා. පින්දහම් කරපු අයගේ ගහන්න බලන්න. බොහෝ දෙනාට පින්නතුනේ නැහැ. බොහෝ දෙනාට ජීවිත අවසන් කාලේ කොහොමද බය ඇතිවන්නේ මෙන්න මේ නිසා. මේ තත්ත්වයේ සැනැලෙස්ම අවබෝධ කරගත්ත නම් පිළිතුරු එතනින් මිදෙන්නට දැන් දැම වහවහම කටයුතු කරන්න ඕන. මේක මනස් අහලා අපි ඒ තත්ත්වයට පත් වෙනවා කියන කෙනෙකුට පිළිතුරු ඉතාම අමාරුයි සම්බන්ධ ස්වභාවයක්. අපි වගේ සාමාන්‍ය නෙවෙයි පිළිතුරු අපිට වඩා ලොකු පින්කම් කරපු අය ජීවිත අතර පත් වෙන බුද්ධ කාලේ. කෝසල පොතුයි සමාගයේ නේද? කෝසල මාලිකාව අන්තිම මොහොතේ ඇති වෙච්ච ඒ පිටු වෙන නිසා බලන්න වෙනුනේ දින 7කට හරි ඈකට මේ තන්ත්‍ර පදනම් තිබුණා. දින 7යි ඉඳන් තිබිටියේ. කෝසල මාලිකාව ගැන සාමාන්‍ය කෙනෙක් නෙවෙයි නිතර පින්දම් කරපු කෙනෙක්. මේ සම්බුද්ධ ශාසනයේ දීපු අත්‍යමත් මහා දානීය අපත්‍රික මහා දානීය කොතොර රයිස්මාට දෙවි ඒ අපත්‍රික මහා දානීය සඳහන් ශක්තිය ලෙස සඳහන් වෙච්ච කෙනෙක්. අසද්දෘත ඥාන එක සම්බුද්ධ ශාසනයේ කියන දෙන්නේ. එදින පින්කමකට සහභාගී වෙච්ච කෙනෙකුට අර වගේ ඉරණමකට පත් වුණා නම් දින හතකට හෝ අපි වගේ අය ගැන බලන්න පුළුවන් අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා පිළිතුරු මෙන්න මෙවැනි සත්‍යයක් ලෝකයේ තියෙන නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ අපි කෙනේ ඉතාම කරුණාවෙන් මේ ධර්මයේ දේශනා කළේ. ප්‍රධානම දේ තමයි හිතේ තියෙන ලෝභය බැඳීම අඩු කරගන්න. කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ කියලා කියන්නේ පිළිතුරු අපි වාස්තව කරන්නේ ප්‍රබලතනාය කියන්නේ ආනිසංශය ප්‍රතිඵලයේ බලන සාධකයේ තමයි බලන තමන් කලින්ට වඩා තමන් ළඟ ලෝභය බැඳීම අඩුද කියලා. ලෝභය අඩු වෙනා ඊට සමගාමීව අනිත්‍යත්වයෙන් අප අපි එක්ක ඉන්න අමනාපයගේ නාම ලේඛන අඩු වෙනවා. අපි දැන් අමනාපය කියලා කියන්නේ ඔය කියන නම නැති මේ නම් ලිස්ට් එකක් නම් කියන ඇති නේ. අන්න ඒ නම් ලිස්ට් එකේ සංඛ්‍යාව අඩු වෙනත් තවත් මෙන්න තියෙන ප්‍රතිසමාන් කොච්චර ධර්මෙවිත සමීප උනාද කියලා බලන සාධකයේ මේක එක පැත්තකින් ලෝභකම අඩු වෙනවද ලෝභකම අඩු වෙනවයි කියලා කියන්නේ මනස පැත්තෙන් ද්වේෂය අඩු වෙනවා අමනාපකම අඩු වෙනවා සමහර අය කියනවා මට මේ කිසියම් දෙයකට ආසාවක් නැහැ හැබැයි මට පොඩ්ඩක් චේන්ජ් වෙන එක තමයි තියෙන්නේ කියලා මට ඔය අයුක් කියලා එන්න බෑ මට ටිකක් චේන්ජ් යනවායි කියලා. එහෙම සමහරක්නම් කියනවා නේ. නමුත් මතක තියාගන්න පින්තුනි මේ ලෝභයයි ද්වේෂයයි කියන දෙක එකම කාර්යයේ දෙකක් වගේ. කාර්යයක එක පැත්තක් කලල විසි ගන්නවා කියලා කියන්නේ කාර්යය පැති දෙකම එකට විසි වෙන්නේ. කාමරාගයයි ද්වේෂයයි කියන සංයෝගයන් සම්පටිකයයි කාමරාගයයි කියන දෙකම මේ සංයෝජන දෙකම එකටයි ප්‍රතිනවන්නේ. සකදාගාමී වීමේදී මේ දෙක දුර්වල වෙනවා අනාගාමී වීමේදී සම්පූර්ණම ප්‍රතිනිත වෙනවා. එනි පැන්ඩමික් අපේ රූප වලට භෞතික දේවල් වලට අපේ ආශාව අඩු වෙන පුළුවන්. නමුත් වේදනා සංඥා සංඛාර විඥාන කියන සංස්කන්ධ හතරක් තියෙනවා. ඒ හතරට අපි ආසයි. එනිසා ලෝකයේ පිළිබඳව ලෝකානි සම්පජනයේ සම්පිතේකෝ කියලා බුදුහාමුදුරුවෝ කර්ණයක් දේශනා කළා. දිනස් දෙරිතිනේ කියලා බුදුහාමරණ දේශනා කරනවා අත්‍යන්ති කාලාන්තරයන් දිරන්තියෝ වයෝ ගුණාන් කුපංජාන්දී ඒකං බයං මරණේ සෙක්කමානෝ පුඤ්ඤානි කෛරාස සුභාමහනිජ කාලය ගෙවි යනවා වයස ටිකෙන් ටිකේ ඉක්මනවා මරණය වෙත සමීප වෙනවා මෙන්න මෙවැනි ස්වභාවයක් තියෙන කෙනා මරණයට පිය වෙන කෙනා පුඤ්ඤානි කෛරාස සුභාමහනිජ අවුද මේ සඳහන් කරන්නේ අවුද මේ සඳහන් කරන්නේ අවුද මේ සඳහන් කරන්නේ බුදුහාමුදුරද බුදුහාමුදුර නෙමෙයි බුදුහාමුදුර වෙත ආපු දෙවිනෙක් එක සඳහන් කරන්නේ බුදුහාමුදුර නිවස්ථාවේදී මේ කාරණය පිළිගත්තේත් නැහැ ප්‍රතික්ෂේප කළෙත් නැහැ බුදුහාමුදුර පොඩි සංශෝධනයක් සහිතව නැවත කාරණයක් දේශනා කරනවා අර මුල් පදයට ගිහිම්ම දේශනා කළා අර දෙවියන් කිව්වනේ පුණ්‍යානි කයගාන සුඛාවහනී කියලා බුදුහාමුදුරුත් තේකම් කරන්න කියලා විතර උනන්දු කරලා තියෙනවා මා කෝණයක්ස පහයි කියලා දේශනා කරලා තියෙනවා නමුත් මෙතෙන් බුදුහාමුදුරේ කරුණ නෙවෙයි දේශනා කරන්නේ උන්වහන්සේ දේශනා කරනවා ලෝකානිසං අදහේ සම්පිතෙප්පෝ. ලෝකයට තියෙන ඇල්ම දුරු කරන්න. ලෝකයට තියෙන ඇල්ම කියලා කියන්නේ පිටුනේ මේ බාහිර ගස්කොළ වලට තියෙන ආසාව නෙවෙයි. අපි ආස ඇහෙන් දකින්න රූප වලට, කනෙන් අහන ශබ්ද වලට, නාසයෙන් දැනුතු වලට මෙන්න මේ ඉන්ද්‍රිය වලින් ලබන ආස්වාදයට අපි කැමති. ඒ ආස්වාදය සඳහා උපකාරී වන දේවල් තමයි බාහිර භෞතික දේවල්. එතකොට ලෝකයට තියෙන ඇල්ම දුරු කරනවා කියලා කියන්නේ මෙන්න මේ අස්සන්නාසා ඉන්ද්‍රිය වලින් ලබන ආස්වාදයට එතන වෙනස් වචන වලින් කියනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පහ පිළිබඳව දිනනම අකම දුරු කරගන්න කියන එකයි බුදුහාමරණන් අන්තර්ථනා. බලන්න කිනුතුනි පින්කම් කරනවට වඩා වටින්නේ මෙන්න මේ ඇල්ම දුරු කරගන්න එක. එහෙම කියන්නේ සමහර අය පින්කම් නාමයෙන් දාන ආදී දේවල් කරනවා. ඇතැම් විට රුපියල් 100ක දෙයක් දීලා රුපියල් 200ක කීර්තියක් බලාපොරොත්තු වෙනවා. රුපියල් 5000ක් දීලා දෙයක් හදලා රුපියල් 1000ක් විතර කෝට් එකක් ගන්නවා. එනතර මේක යථා ස්වභාවයෙන් මේකෙන් කියන්නේ කියවෙන්නේ අපි සැබෑරසම පරිත්‍යාගය අපි සිද්ධ වෙලා නැහැ. ඒ නිසා සැබෑරසම අත්හරින කෙනා තමයි ලොවට තියෙන ඇල්ම දුරු කර කෙනා වෙන්නේ. උන්නගහම් වශයෙන් රැස් කර ගැනීම නෙවෙයි වඩාත් වැදගත් වෙන්නේ කොච්චර නම් තමන් අත්හරින්න සෝදානන්ද කියන කාරණේ. විශේෂණ පිනතුනි තමන්ට ඇති දේපර ටික තමන් ඉන්නකම් පරිහරණය කරන්නට ඕන. ඒක බුදුදහමට විරුද්ධ නැහැ. තමන්ට කියලා ඔක්කක් තියෙන්න ඕන, ඒ ලියකියවල තියෙන්න ඕන, ඒක පරිහරණය කරන්න. ඒක ගැටලුවක් නෑ. නමුත් තමන් කල්පනා කරලා බලන්න යම් කිසි අවස්ථාවක තමන්ට ඒ විදිහටම අත්හර ගන්න පුළුවන්ද කියලා. අඩුගානේ මරණාසන්න මොහොතේ මරණයට මොහොතට කලින් මේ දේපල ටික මේ දරුවෝ ටික තමන්ට කිටි කිටින් අත්හර ගන්න පුළුවන් දේ කියලා බලන්න. මෙන්න මේකයි ලෝකාමි සංපජේ සම්පිතෙපෝ කියලා කියන්නේ. මෙන්න මෙතන තමයි අපේ හැබෑ ගැටලුව. මෙන්න මේ ගැටලුවට විසඳුම් දෙන්නටයි බුදුහාමුදුරු ලෝකෙට ධර්ම දේශනා කළේ. එහෙම නොමැතිව මෙන්න මෙච්චර සංඛ්‍යාවක් දාන දුන්නා මෙච්චර සංඛ්‍යා මෙන්න මේ වගේ හොඳ දේවල් කරාය කියලා ලොකු නාම ලේඛනයක් වැඩි කර ගැනීම පමණක් නෙවෙයි. ඒව ලියනේම ලියන්න වරදක් නෑ. ඒව පින්පොත්වල ලිය නැත්නම් ඉන්නොන ලියන්න. නමුත් මේ හැම දෙයකින්ම අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකේ තියෙන ඇල්ම දුරු කර ගැනීම. අන්න ඒ ඇල්ම දුරු කර නොගත්තොත් පින්තුනි මේ අපි අහපු බණෙන් ප්‍රතිඵලයක් ලබා ගන්නා වෙන්නේ නෑ. ඇයිඒක හේතුව අපේ සසර ගමන අපි හිතන තරම් සුවදායි ගමනක් වෙන්නේ නැහැ. එනිසා මේ අය බොහෝ දෙනෙක් සිනතුන යන්නේ ප්‍රේත ලෝකවල යන්නේ. මේ ප්‍රේත තමයි දෙන්නම තැන්නම තියෙනවා. ඊයම බලා ගන්න පුළුවන්. හැබැයි සිනතුනේ ඒ තැන්වලට ගියොතින් කරදර එක කරදර දෙක වෙනවා හැබැයි. ඒ තැන්වලට බලන්න ගියොතින් වෙන්නේ ඒ ඥාතීන් තමන්ගේ තැන්ට මිටවත් හොයාගෙන නෝ ගෙදරටත් ඇවිල්ලා ඊට පස්සේ ගෙදර ඉන්න නයි ඇතැම් විට මේ සම්බන්ධයේ ගොඩනැගුණට පස්සේ කරදරේ වැඩි වෙනවා ඇතැම් විට. නමුත් තේන දේ තමයි බින්දුතුනි මේක බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරලා තියෙන සූත්‍රවල. ඉතාම සල්ප ප්‍රමාණයක් තමයි නැවත සුගති දෙන්නේ කියන එක. මෙන්න මේ සත්‍ය අවබෝධ කරගෙන අපේ සසර ගමන මීට වඩා කුඩා වෙමින් හෝ ඉහළ තලයකට අපි යන්නට සුගතියකට යන්න සඳහා අනුබලයි. නැවත මනුස්ස ලෝකයට එන්න හරි මනුස්ස ලෝකයේ මේ වගේ කාලෙකින් ආය කියන්නේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් නේ. ඇතැම් විට දිව්‍ය ලෝකයේදී අවුරුදු ලක්ෂ ගානකට කරගන්න බැරි පුණ්‍ය කර්මයන් මනුස්ස ලෝකයේ මෙමද බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකයේ ඉඳගෙන අපට එක දවසකට කරගන්න පුළුවන්. ඒ තරම් වටිනා භාග්‍ය සම්පන්න අවස්ථාවක් අපිට මේ ලැබෙලා තියෙනවා. ඒ නිසා මේ මෙන්න මේ අනුකූල තමයි සැබෑ අනතුර හැටියට බුදුහාමුදුරු දේශනා කළේ. වෙන කිසිම දෙයක් පින්නතුනි ලෙඩවලටත් වීම මහලු වීම විභාගගත මැත්තේ මාදී කිසිම දෙයක් වෙනතුනි ලොකු ගැටලුවක් නෙවෙයි ජීවිතේ. යම් කෙනෙකු ජීවිතේ තියෙන සැබෑම අනතුර තමයි මිය ගිහිල්ලා දුගතිගාමිනී වෙන්න තියෙන අවස්ථාව. මෙන්න මේ සැබෑ අනතුරින් බේරෙන්නටයි බුදුහාමුදුරුවෝ අප කෙරෙහි ඉතාම කරුණාවෙන් ධර්ම දේශනා කළා. ඒ ආකාරයට දේශනා කරපු ධර්ම දේශනා තුළින් අද අපි තෝරාගත්තේ සම්මුත්තනිකායේ මාර සම්මුතිය සඳහන ද්විතීය ආර්ය කියන සූත්‍රය. මොකද මේ සූත්‍රය? ද්විතීය ආර්ය. එකෙන් ආර්ය සූත්‍ර දෙකක් තියෙනවා. පඨම ආර්ය සහ ද්විතීය ආර්ය කියලා. එකෙන් දෙවෙනි සූත්‍රය තමයි අන්න අපි මේ තෝරාගත්තේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අච්චයන්ති අහෝරත්තං. අහෝ කියන්නේ ගවයට, රත්ති කියන්නේ රාත්‍රියට. දිවා රාත්‍රී දෙක ඉක්මනවා ගෙවිල යනවා. ජීවිතං උපරුජ්ජති. ජීවිතයේ ටිකෙන් ටික තමයි අහිමි වෙනවා. විනාශ වෙනවා. ආයු කීයේ මච්ඡානං. මිනිසුන්ගේ ආයුෂ ටිකෙන් ටික ක්ෂය වෙනවා. උන්නදී නංව පොලකන් හරියට කුඩා සිය සිදෙන දිය සියන කුඩා නදියක් වගේ වතුර අඩුවෙන් තියෙන ගංගාවක් වගේ සමහර ගංගා තියෙනවා උඩට ටිකක් වතුර තියෙනවා පල්ලෙහාට යන්නේ යන වීදි නැතිවෙලා යම්කිසි තැනකදී වතුර නිමාට පන්තින වැලි විතරක් ඉදිර නවත්තා තියෙනවා අන්න ඒ වගේ අපේ ජීවිතය අද මේ දෙන්න තුනේ වතුර සහිත නදියක් නමුත් මේ නදිය යන්නේ ටිකෙන් ටික ගතව මොහදක් පාසාාව පේනති අප මේ වේගවත් ගමනක මේ යන්නේ අපි ඉගෙනගත්ත සෙල්ලන්තරත් හින්දුව හමින් සිටියත් විනෝදවැරින් සිටියත් රැකිරක්ෂා කරමින් සිටියත් දෝදරුවන් පෝෂණය කරමින් සිටියත් අපි මේ යම්කිසි ගමනක යෙදිලා ඉන්නේ යම්කිසි වාහනයක මේ නැගලින් මොකද මේ වාහනේ සුදු පොඩියන් දාපු වාහනෙක මේ නැගලා ඉන්නේ මේ. ඒ වාහනේ පින්න සුසාන භූමිය කරන් යන වාහනයක් මේ තියෙන්නේ. එනිසා දැන් මේ වාඩි වෙලා ඉන්නේ ඒ වාහනේම නැගලා තමයි ඉන්නේ. වාහනේ රියදුර මහත්තයා වැඩගෙන යනවා මේ. බලගෙන මම ඔබලා හැමදෙයක්ම මේ වාහනේ කවගෙන ඉන්නේ. ඒ වාහනේ සුදු පොඩියන් දාන්නේ යන්නේ මේ තැන්ට යනවා සුසාන භූමිය පැත්තට යන තැනවල තියෙන්නේ. ඒක දැනගම නෙවෙයි. ඒ හමු වෙන සමීප සංස්කාර භූමියෙන් සුදුසු කෙනා බස්සනවා. නැත්නම් ඊට අවුරුද්දකින් බස්ස නැහැ ඇද්දි. නැත්නම් ඊට බලගෙන මම වුණත් එහෙම වෙන්න පුළුවන්. නැත්නම් ඊට හෙට බස්ස නැහැ ඇද්දි මෙතන. මම වෙන්නත් පුළුවන්. ලබන මාසෙ බස්ස නැහැ ඇද්දි මෙතන නැත්නම් ලබන අවුරුද්දේ එක එක දවස්වලදී බස්ස නැහැ ඉන්නවා. මේ විදිහට බස්ස නැවතුම් කරවලදී බස්සල යනවා. එහෙම දෙකටම යන කම හැබැයි මගේ තව කට්ටියත් මේකට නම්ව ගන්නවා. දැන් මෙයාගේ දුව ධර්මල් ලැබෙන අය කියන්නේ අර ඒක අලුතින් නම් ගන්නවා. ඒයි මගේ නඟ ගන්නවා නඟ වෙන ඒ සීමිත සංවල් දෙතුත් පය බන්ත මෙමි යන්නේ මෙන්න මේක යථාර්ථය මේ යථාර්ථය වසන් කරන තමයි පිළිතුරු මේ යථාර්ථය ලෝකේ දැනගත්තොත් මිනිස්සු ලෝකෙට තියෙන ආශාව අඩු වෙනවා ගහ වෙන ගන්න ගැටි අඩු වෙනවා දැන් බඩ මුට්ටු ගන්න ස්වභාවය අඩු වෙනවා ඒ නිසා ජනමාධ්‍ය මොකද උදේ ඉඳන්ම කරන්නේ සින්දු කියනවා නාට්‍ය වෙන්නවා මේවම අමතක කරන්නේ. අමතකල ජීවිතය හරියම ලස්සනයි සුන්දරයි එක එක මල් වගේ කියලා ඇපල් මල් දෙතුන් මං කියන හැම සින්දු තියෙනවා නේද? කොහේ වගේම අපිට කියනවා මේ ජීවිතය හරිය ලස්සනයි කියලා. මොකද එහෙම කියන්නේ ඒගොල්ලන්ගේ පරිපූර්ණ වෙන නැකරන. මේ යථාර්ථය අවබෝධ කරගත්තොත් මිනිස්සු රණ්ඩු වෙන්නේ නැහැ, උපාය වලට යන්නේ නැහැ, නීතිඥවන් වෙන්නේ නැහැ. ගැටලුම් ගන්න අඩු වෙන්නේ නැහැ. අඩු වෙනවා කියන්නේ සමාජයේ තේකින් කියන්න තියන අයට ඒ වගුරුතියෙන් කරගෙන ඉන්න ගැටලුවක් ඒ නිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ අය කරන්නේ මේක ලෝකෙන් වසන් කරනවා. නමුත් බුදුහාමුදුරුවෝ කරපු කෙනෙක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ අපට දේශනා කරන්නේ කොහොමද? මරණ ධම්මෝහි මරණං අනතීතෝති අභින්තං පඤ්චේ කිතබ්බං. අපි හැම දෙයක්ම මැරෙන අය මරණේ නොයෙක්ම වය කියන එක නිතරම මෙනෙහි කරන්න කියලා දේශනා කළා. ඒ කවුද දේශනා කළේ? අපේ ශාස්ත්‍රවරයා. ඉතින් සමාජය අනිත් පැත්තේ විශ්වාස කරන මේ කමතරලා සාහිත්‍ය, సౌందර්ය, කලාව කියලා නොයේ විශ්වාස වලින් මෙන්න මේක වසන් කළන්නේ කියනවා. නමුත් බුදුහාමුදුරුවෝ සම්‍යාස්ත්‍ර දේශනා කරලා අපට මේක නිතර මෙහෙය කරන්න කියලා දේශනා කළා. නමුත් සමාජයේ ස්වභාවය තමයි මැරෙන මාය කියන වචනවත් කියන කැමති නැහැ. කෙනෙක් මැරුණාම කියන්නේ නැති උනායි කියලා නේ අන්තරා උනායි කියලා. දැන් නැති උනා නම් හොයාගන්න හරි පුළුවන් නේ. නමුත් මරණය කියන වචනවත් අපි යොදාන කරන්නේ සූදානමක් නැහැ. ඒ තරම මේ කමකට කළ තියෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ කියන කෙනෙක් වෙනතුනි අපේ ජීවිත වඩාත්ම ඉගෙන මාර්ගපත්තියට ගිහිල්ලා සත්‍යා කුඩතියේ සිහිතුවන මට්ටමට අනුපාසනා කරපු උත්සමයේ ඒ උත්සමයා මේ සැබෑ යථාර්ථය අපට දේශනා කළා කියනවා. උන්වහන්සේ දේශනා කරන්නේ මේක නිතර මෙහි කරන්න. ඇරිමෙහි කරන දේශනා කළේ මරණය සැබෑ ලෙසම සිහිපත් කරන කෙනා තමයි පින්නතුනි ජීවිත මතේ මත්පෙත් ස්වභාවය අඩු කරගෙන මේ ලෝකයේ තියෙන ඇල්ම ටිකෙන් ටික දුරු කරගන්නේ. අන්න ඒ ඇල්ම දුරු කර ගැනීම සඳහා විතරක් නෙවෙයි අනාගතයේ හඩන්න වැළපෙන්න අඳුරු හරන්න තියෙන අවස්ථා අඩු කරගන්න යන එක දේශනා කළේ. මරණය සැබෑලෙසම මෙනෙහි කරලා ඉන්න කෙනා පින්නතුනි මෙනෙහි නොකරන කෙනාට වඩා දුක් වෙන ස්වභාවය අඩුයි. මරණය අමතක කරලා ඉන්න කෙනාට මරණයක් ආවොත් එයාට හිතා ගන්න බෑ මොකද උනේ කියලා. වයසින් අඩු කෙනෙක් මියියොත් එයා කෑමර ගහනවා කොළේ ගහනවා මහනන් තුන් හිතකින් අත්විතු වෙන්නේ නැහැ මේ විදිහට පිළිදී කියලා. නේද? මොකද කියන්නේ? මමනම් තුන් හිතකින් අත්විතු වෙන්නේ නැහැ කියලා කියන්නේ. වයස කෙනෙක් නම් නැතුණා මේව කියන්නේ තමන්ට වඩා වයසින් බාල කෙනෙක් දරුවෙක් මොනගොරෙක් මිනිගිරියෙක් කියනවා කියන්නේ මමනම් තුන් හිතකින් අත්විතු වෙන්නේ නැහැ කියලා. නමස්කාරයේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන කොහොමද? අවිඥාන පස්චයේ සම්බන්ධනෙ නිතර මෙහි කරන්නේ කියලා. බුදුහාමුදුරුවෝ නිතර මෙහි කරන්නේ කියලා මෙතන බුදුහාමුදුරුවෝ වැඩ සිටින්නේ දේශනා කරනවා. අපි මරණයක් අහම කද කියන්නේ. අපි කියනවා තුන් හිතකින්වත් මං හිතුවේ නැහැ කියලා. මේ ප්‍රකාශයෙන් මොකද කියන්නේ කියනතද? මේට වඩා අපි බුදුහාමුදුරුවන්ට කරන අදාළ වැඩ තියෙනවද? බුදුහාමුදුරුවෝ මේ දේශනා කරනවා අපිට ගිහියන්ට ස්වාමීන් වහන්සේලාට පාඩම් දේශනා කරනවා දෙන්නේ නැහැ නෑ කියන එක ඉතින් මෙන්න කරන්න කියලා. එලෙස කරුණාම අපි කියනවා මම තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා. ඔයිට වඩා බුදුහාමුදුරුවන්ට කරන අදාළ වැඩ තියෙනවද? ඒ කියන්නේ ඔබ වහන්සේ කියපු දේවල් මම සතියේකට ගණන් ගත්තේ නැහැ කියලා මේ කියන්නේ. ඒක නෙමෙයි කියන්නේ. ඒ නිසා අඬන්න මොනවා නම් කියනසුනේ අඬන්නේ. පොලේ ගහන්න ඕන නම් පොලෙන් එන හැමදේම නැහැ. හැබැයි කියන්නේ මා බැරි වෙලාවත් මම මේක කිව්වේ නැහැ කියලා. එහෙම කියන්න කරන්න කියක් නැහැ. මෙන්නම බුදුහාමුදුරුවෝ ළඟ වැඩ ඉඳිමින් අපි මනහන අපිට එහෙම කියන අයිතියක් නැහැ. ඇයි බුදුහාමුදුරුවෝ අපිට අනුශාසනා කලින්ම කළා කියනවා. දුක නිසා ඇඬුවට කමන්නේ අඬන්න. හැබැයි අර වචෙන් නම් කියන්නේ බං. ඒක තාම වෙනුදුනි මේක දේශනා කළේ අනාගතයේ අඬන තියෙන අවස්ථාවෙන් මගහරින්න. දැන් උදාහරණයක් ඇරේ අපි මහා මාර්ගවල යනකොට අරතුරු සංඥා දැනීම් තියෙනවා. ඉදිරියෙන් වංගුව ඉදිරියෙන් පාර යන පාරලි සතුරිය අනතුරු බහුල සිදුවන මාර්ගයක කියලා බෝඩ් එකක් හරියට දෙනවා. ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් මේක යන කෙනෙකුට අනේ බලන්න මේ බෝඩ් එක හරියට දෙන මේව දැක දැක කියෝනි අපිට මේ සම්පූර්ණ ගමන යන්න බැහැ කියලා මේ බෝඩ් එක අයින් කරන්න කියලා කියෝනි යෝජනා කරලා තියෙන කවුරු හරි. ඒ කියන ප්‍රකාශය ගැලපෙනවද? ඒක නෝනට කියම නැද්ද? ඒක නෝනට කියමනක් නෙවෙයි. අනතුරු බහුල පිටු වෙනවා මාර්ගයක කියලා ලිස්සන තුනේ මේ ඔක්කොම අසුභවාදී දේවල් නෙවෙයි. ජීවිතේ සුභවාදීව කියලා හිතන්න ඕන කෙනෙක් කිව්වොත් මේ අසුභවාදී වාක්‍ය මේව ගැලපෙන්නේ නැහැ. මේ ඔක්කොම බෝඩ් එකෙන් අයින් කරන්න කියලා යෝජනා කරොත් මොකද වෙන්නේ? මිනිස්සු කියන හැත් වෙනවනේ. හැත් වෙන අනතුරුවට පස් වෙනවා. අන්න ඒ වගේ තමයි පින්නදී බුදුහාමුදුරුව අපට මේ දීපු මාර්ග සඳහන් අනතුරු සිද්ධ වෙන කලින් දීපු අනතුරු ඇඟදීමේ දැන්වීම පුරු තමයි මේ කියලා කියන්නේ. මේව අමතක කරලා මේ වෙලාවෙදී ජීවිතය අසුබයි. මේ වෙලාවෙදී ජීවිතය අපට ඉගෙන ගන්න වෙන්නේ නැහැ, රැකිරක්ෂාක කරගන්න වෙන්නේ නැහැ, දරුවෝ හදන්න වෙන්නේ නැහැ කියලා හිතුවට. පින්තුනි ඒ කියමන ඒ සිති වෙන්න නිවැරදි සිති වෙන්න වෙන්නේ නැහැ. එතන බුදුහාමුදුරු දේශනා කළේ පින්තුනි මේ වෙච්ච කන්න මේ වෙච්ච කෙනා ඒ නොසිතන කෙනාට වඩා ජීවිතය සාර්ථකත්වයට පත් වෙනවා. සත්‍යක පරිවරේ අනුහන් කරනවා. අජරාමර වස්සාඥෝ විද්‍යා මාර්ගංච චින්තයේ ගුහේතයව චේතේසු මෘත්‍යනා ධර්මමාචරේ ප්‍රාඥෝ නුවණතිකෙන අජරාමරවත් විද්‍යා අර්ථංච චින්තේ නොමරණ කෙනෙක් වගේ අධ්‍යාපනය ලැබීමේදී ධනය ලැබීමේදී සංහිඳු කරනවා. ධනය ලැබීමේදී උත්සාහයෙන් කටයුතු කළ ධනෝපයක් තී මැරෙනවා කියන්නේ අමතක කරලා ඉගෙන ගන්නකොට මරණය කියන කමතර කරලා කටයුතු කරන්න ඕනේ. හැබැයි ගුණීතිව කේසේතු මෘත්‍යනා ධර්මමාචරේ මරුවාගේ සින් කෙස්නකින් අල්ලා ගන්න ලද්ද පුරුමෙන් ධර්මං ආචරේතං ධර්මේ හැතරෙන්. ඔන්න බලන්න එක පැත්තකම හොඳට අධ්‍යාපන ලබන්න ඕන ධනෙ උපයන ඕන දෙහැඳිව අනිත් පැත්තෙන් මේ ඔක්කොම කරද්දී මරුවා චෙත්තනි හල්ලාගෙන ඉන්න කෙනෙක් කියන හැඟීමෙන් ධර්මේ හැතරෙන්නත් ඕන. මේ දෙකම තියෙන විදිහටම කරන්න ඕන. එහෙම කරගෙන තමයි ජීවිතේ වඩාත්ම ආර්ථික කෙනෙක් බවට පත් වෙන්නේ. මේ පඨමයි සූත්‍රේ දෙති ආයි සූත්‍රේදී බුදුහාමර මේ කාරණාව දේශනා කරන අතරේදී සඳහන් කරනවා අපරිතං දිස්සනේ මනස්කානන ආයු මහණෙනි මිනිසුන්ගේ අන්ත පිටයි අපරිතං දිස්සනේ මනස්කානන ආයු ගමනියෝ සම්පරාය මේ යන්න තියෙන ගමන සහතික ගමනක් නියන්නේ සැටවූ ගමනක් අපට ඉදිරිය තියෙනවා ඈ මොකද ගමන මොකද ගමන අවසන් ගමන අපට අන්තිද වෙනවා. උත්තර සාධක තියෙනවා යන්ති කෙනෙකුට ඒ සාධකයට මනාගතිය තව සාධකයක් ලැබෙනවා. ඈ දැන් තමයි උදානක් කරලා තියෙන්නේ දිනේ දාන දෙන්න විතරයි තියෙන්නේ. ඈ දිනේ කා හේතුව විතරයි දාන තියෙන්නේ ඔක්කොම සම්පූර්ණ කරලා ඈ මුද්‍රණය කරලා තියෙන්නේ. හිතන්නේ මේ අත්තම් මිනිහ ගියාට පස්සේ අර සාධකයේ ලේකම් කාර්යාලවලින් පරිසර කරන කෙනෙක්ම මුදනය කරන පෙස්ටර තමයි යනවා කියලා. දැන් මම මුදනය කළා තියෙන්නේ. උපැන සාධක වගේම මේවත් එකම මුදනය කළා තියෙන්නේ. උපැන සාධකේ දැන් ඉපදෙන්න දෙන්නේ වෙලාව ස්ථානය දක්වල තියෙන්නේ. අනිත් එකත් ඉස්ව තියෙනවා. මේ කියපුවාම ඥාදීන් කියවාම කියලා අනිත් එක සම්පූර්ණ කර දෙන්න විතරයි තියෙන්නේ. එනිසා මේක අමතක කළේ ආයුධ ගමනක් නෙවෙයි. හැබැයි මේ මරණය කිසිවිට ඉන්න එක විතරක් නෙවෙයි ඊට වඩා ඉදිරි ගමනක් අපේ තියෙන තෝරන. බුදුහාමුදුරේ දේශනා කරන එක නම් මොකද කරන්න තෝරන. හත්තම් මංකුසනම් චාරිකා බම්බ්‍රහ්මචාරියන්. කුසල කරන්න බඹසර ඇතරෙන්න. නැති දාත සමරණ. ඉපදෙච්ච කෙනාට නොමරේ සිටීමක් නැහැ. අමරණීයත්වයක් නැහැ. නැති දාතස්ස අමරණ. අමරණීයත්වයක් නොමරේ සිටීමක් ජීවත් වෙච්ච ඉපදිච්ච කෙනාට නැතිවෙන්නේ. යෝ චිරං ජීවති සෝවත්තකං අපන්වා බියෝ. යම් කෙනෙක් බොහෝ කලක් ජීවත් වෙනවා නම් අවුරුදු 100යි වැඩිනවා කියන වඩා පොඩ්ඩේ වැඩි. මේකම අපි ආයෙත්. එහෙනම් මේ නිසන්ති කල්පනා කරන්න ඕන කුසලය කියලා කියන්නේ මොකද්ද කියලා. කුසලය අකුසලය අපි තේරුම් ගන්නට ඕන මේකට තමයි සමාධිය කියලා කියන්නේ. අපි ඇත්තටම හුවා දාන දුන්නා වෙනට පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් දිනුතුනේ පුත්‍රයන් හඳුනාගෙන නැහැ. නියම සම්මාදිකයට පත් වෙලා නැහැ. මෙන්න මේ සම්මාදිකයට පුත්‍රයන් පත් කරවන්නටයි බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ. කුමක් දෙතිනුතුනේ සැබෑ සම්මාදිකයේ විවිධ වචනවලින් විවිධ පරයයන් වලින් සම්මාදික සූත්‍රයෙන් මේ දිනුතු කියවන්න. මධ්‍යම නිකායේ සම්මාදික කියලා සූත්‍රයක් තියෙනවා. සරල සාමලෝක කරන විතරයක් ඒ සූත්‍රයේ කරුණු 14ක් විතර විස්තරයෙන් මම සම්මාදිකය ඇති කරගන්න පුළුවන් ආකාරය. ඒ අතරේ ප්‍රධානම ප්‍රියස් තමයි කුසලය සහ අකුසලය, කුසල මූලය සහ අකුසල මූලය තේරුම් ගැනීම. ඒකේ ප්‍රධානම කාරණයක් තමයි දිනතුනේ අපිට මේ අත්හන්නා ආදී ඉන්ද්‍රිය වලින් අපි ගන්න මේ අත්දැකීම් ටික යථාර්ථයේ කොහොමද කියන්නේ. බලන්න දිනතුනේ දැන් මේ පිටුම් දැන් මෙතන වාඩි වෙන්නේ ගමන් කල්පනා කරන්න ගෙදරගෙන මේ පිටුම් වාර්තා කරන ගෙදරගෙන දැන් කල්පනා කරලා බලන්න දැන් මේ අත්‍යන්ත ඉතින්නේ මොකද්ද ගෙදර හමල් දැන් තියෙනවා ගෙදර දැන් දරුවෝ දෙකයි කවුරු හරි ගෙදර ඉන්නවා ගෙදර බඩෙන් ගල්ලේ කියන එක සතුටු දිනනවා ඒක දැන් වහලා හොයලා තියෙන ගේටුව දින මෙතන හිටිනවා නේද දැන් අපිට මොකද හිතෙන්නේ අපිට හිතෙන්නේ ගේ තියනවා කියන එක කියලා නේද අපිට ඉගෙන ගියේ තියන අය. ඒ වගේම කල්පනා කරලා බලන තමන්ගේ මියගිහිපු ඥාතිවරයෙක්. මියගිහිපු ඥාතිවරයෙක් පොඩ්ඩක් මතක් කරලා බලන්න. දැන් ඉතින් ඥාතිවරයෙක් ළඟම ඥාතියෙක් ගැන. හොඳයි. ඒකත් දැන් ගෙදර ගැන හිතුවා. මරගේ ඥාතිය ගැන හිතුවා. මේ දෙකේ වෙනස මොකද්ද? මේ සිහි කරපු දෙකේ වෙනස මොකද්ද? කියන්න මේ සිහි කරපු දෙකේ වෙනස මොකද? වෙනසක් තියෙනවද? දැනටත් තියනවාද? බොහෝ දෙනෙකුට ඉතින් වෙනසක් නැහැ කියලානේ. ගෙදර තියනවා, ගෙදර ඕන කෙනෙකුට දැන් බලන්න පුළුවන්. වෙන කෙනෙකුට කියලා නම් පින්තූරයක් අරන් එන්න පුළුවන්. සාරුත්යක් ගන්න පුළුවන්. ඕනනම් කෙනෙකුට වීඩියෝ වැඩ කරන් එන්න පුළුවන්. නමුත් මැරිච්ච කෙනා නැහැ. එතන මැරිච්ච කෙනාගේ පින්තූර එහෙම වීඩියෝ වැඩ කරන් පින්තූර ගහන්න එන්න බෑ කියලා. මේක නම් සාමාන්‍ය අපිට හිතෙන්නේ නෑ. නමුත් ධර්මානුකූල වස්තුකින් මේ දෙක වෙනසක් තියනවද? මේ දෙක වෙනසක් නැහැ. මෙන්න මේ වෙනස තේරුම් ගන්න පින්තුනි දහම කියලා දෙයක් තියෙනවා. අපි නිතරම හිතන්නේ නිවස තියෙනවා, දරුවෝ ටික ඉන්නවා, ඉඩම තියෙනවා, මියගේ ඥාතින් මියගේ ඉවරයි කියලා. දැන් අපි ඊතර සිහි කිරීමේ සමග්ගතලේ අපේ හිත සිහි කරා. මියගේ ඥාතිවරයා සිහි කිරීමේ මොකද කළේ? හිත සිහි කළා එකට එකයි කළේ. වෙනසක් නැහැ. ඒ දෙකේදීම අපි අදාළ ස්ථාන්න කියන්නේ අදාළදී දැන් මේ ඇතින් දැක්කෙත් නැහැ. අතීතයේ ඇහින් දැකලා ගත්තු වෙන මතකය නැවත සිහි කිරීමයි මේ කරේ. නැවත සිහි කිරීමයි මේ කරේ. ඒ දකින්න වෙලාවේදී අපේ නිවස දකින්නකොට නිවසේ බඩමුට්ටු ටික, දරුවෝ ටික, ඉඩම ගහකොළ දකින්නකොට ඒ ඇතිවෙච්ච ඉන්ද්‍රිය සංජානනය ඒ අවස්ථාවෙම නිරුද්ධ වුණා. දැන් මේ අලුතින් සිහි කළා මේක සෑහීම දෙකයි. නමුත් අවිද්‍යාවෙන් පිටින් අපි මේ නුදුනේ මොකද කරන්නේ? අපි හිතන්නේ මේ ගෙදර තියෙනවා, දරුවෝ ටික ඉන්නවා, සතුන් ටික ඉන්නවා, ගේපල ටික තියෙන කියලා අපි හිතන්නේ. මේ සීකරණ හැම මොහොතකම පින්නතුන් අපි සීකරන්නේ හිතයි මේ සීකරන්නේ. ඒ හිතන හිතත් අනිත්‍යයි. හරියට පින්නතුන් කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් අපි බලනවනේ. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් අපි බලනකොට අපේ මූණ ලස්සනට පේනවා. නමුත් කණ්ණාඩියෙන් ඈත් වෙනවා දෙන්න මොකද වෙන්නේ? අපේ රූපයේ සාධුරුණ කණ්ණාඩිය තියෙනවද? කණ්ණාඩිය පොඩ්ඩක් අතිරුණොවේ එතනම නිරුද්ධ වෙනවා. අපි කණ්ණාඩිය ඉස්සරහට යනකොට අපේ රූපයයි කණ්ණාඩිය දර්පණයයි ආලෝකයයි කියන මේ සාධකයක එකතු වීම අපට රූපයක් පේනවා. අපි මේ කණ්ණාඩියෙන් අලින්වීමත් එක්කම එතනම එක නිරුද්ධ වෙනවා. නමුත් බලන්න ඒ කණ්ණාඩිය ළඟටම යනවා බලලෙක් හරි බල්ලෙක් හරි වඳුරෙක් හරි. ඒ සතාවෙන් තමයි මොකද ඒ සතා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ගිරිත් කරනවා, බලනවා, අතින් ගහනවා, පිටපස්සට යනවා. යන්නේ මොකදම යන්නේ? ඒ සතා හිතනවා තමත් අතේ මේ කණ්ණාඩිය ඉන්නවා කියලා. ඒ විතරක් මේ කණ්ණාඩිය ටිකක් ඈතට ගිහිල්ලා ඇවිල්ලා ආයෙත් දැන් දෙනවා බලන්න මේ අර කලින් විදියට සතා බලන්න. එනකොට ආයෙ පේනවා මේ ඉන්නේ. නමුත් මනුෂ්‍ය හැට අපි කණ්ණාඩිය නම් ගරවටෙනවද? සතෙකුට කුයර දාන දුන්නොතින් කුයර දාන විදිය පුරුදු කරලා කණ්ණාඩියක් දීලා සතා කුයර දාන්න හැටද? කණ්ණාඩිය දාන්නේ. අපි කණ්ණාඩිය දාන්නේ අපි මූණ දා ගන්නවා. නමුත් ඒ සතා හිතන්නේ ඉදිරියේ සතෙක් ඉන්නා කියලා. නමුත් මෙතන මඩට තියා ගන්න. කණ්ණාඩිය ළඟදී අර සතා මුලා වුණා, අපි මුලා වෙන්නේ නැහැ. නමුත් කණ්ණාඩිය ළඟදී මුලාම වෙච්ච අපි අනිත් හැම පැනදීම මුලා වෙනවා. හොඳට මතක තියාගන්න. මේ සිහි කරන යම් තාක් දේවල් ටිකක් තියෙනවා නම් ඇතෙන් දැකපු, කණෙන් අහපු, නාසෙන් ආග්‍රහණය කරපු, දිනෙන් රස විඳපු, කයින් ස්පර්ශ කරපු, මනසට ආපු සිතිවිලි ආදී වශයෙන් මෙතන අපේ ලෝකේ මීට පෙර කිසිම ලෝකයක් නැහැ. මේ ඉන්ද්‍රිය හයෙන් ගන්න අරමුණු හය විතරයි අපේ ලෝකයක් කියලා දින වෙන මුකුත් දෙයක් නැහැ ලෝකේ. මෙන්න මේ හය පිළිබඳව අපි කියන තුنين යම් අත්දැකීමක් ලැබුවා නම් ඒ නපන අත්දැකීම ඒ අවස්ථාවෙම නිරුද්ධ වෙනවා. නැවත අපි මේ සිහි කරන්නේ මේ ටිකයි. නමුත් සිහින් සිහි කරාට අපි ඊටන් ඉන්නේ සැබෑරෙකම ඒ වෙලාවෙම තියෙනවා කියලා අපි හිතන්නේ. දැන් බලන්න අපිට කවුරු හරි කෙනෙක් අපට හම්බෙලා කතා කරන්න හොඳ ප්‍රසන්න කෙනෙක්. දැන් අපිට යාගන්නේ ඉතරමට මොකද හිතන්නේ? ඒ අන්තිම වතාවට අපි දකින්නකොට ඇඳපු ඇඳුම ඒ කතාන්දර වචනෙක හිතෙන්නේ. ඒක නා දුරකථන අංකයක් දුන්නා නම් අපිට දැන් දුරකථනයේ කතා කරනකොට අපිට මතක් වෙන්නේ අර දැන් හිනාරේවේ කතා කරපු විදිහ කෙනානේ. නමුත් දැන් කියන්නේ ඒ හිනාරේවිද? දැන් ඇඳන්නේ තවම මේක ගහගන්නේ නෙමෙයිනේ. ඇඳන්න දැන් බුජිරියා. දැන් නාන නැති. නැත්තම් ඇඳපදේ දැන් කුණු ගාගෙන මොකක් හරි මඩ වලට බහලා වැඩ කරන්න තියෙනවා. නම් අපිට හිතෙන්නේ අර ඒ දැකපු මොහොතේ ප්‍රසන්න බවෙන් සාම ලක්ෂණට අපි දිහා බලන්න ඉන්නවා කියන්නේ. මේ අපි අවිද්‍යාව වෙන දෙන්නද? ඒ දැකපු රූපය එතනම නිරුද්ධ වෙලා ගියා. ඒ රූපය දැන් වෙනස් වෙමින් යනවා. ඒ දැකපු අද්දැකීම් දින දෙක එතනම නිරුද්ධයි. අපි මේ නැවත මේකේ කරන්නේ පිටයි. මෙන්න මේක පින්නතුනි යම්කි තවස්තාවක් අපි සැඳෑරෙතම තේරුම් ගන්නම්. එදාට තමයි පින්නතුනි නිවන් දැක වෙන්නේද? නිවන් දැක වෙන්නේද? නිවන් දකින්න නැමැති සාකරයේ සීගන්න වෙරළට ආවා වෙන්නේ. ජඩ පටන් ගන්න දුක නිරුද්ධ කරන්න ඕන කියන තැනට එන්නේ මෙන්න මේ අවබෝධය ලැබිච්ච කෙනා. එතකන් නිවන් දකින්න කියලා හිතනවත් නැහැ. නිවන් දැකේවා කියනකොට සාධුමාර දුන්නට මෙන්න මේ ප්‍රවේශය ලබන කම්පේතුන් අපට දුක නැති කිරීමක් ඕනේ. අපි මේ කරාට අපි මේ පස්සට ආවට අපිට නිවන් දකින්න ඕනේ නැහැ. මේ නිවන් දකින්න නෙවෙයි එන්නේ. ඇත්තම කියනවා නම් අමනාප වෙනම ජීවිතය. එතකන් තාම අපට ඕනකම ඇති වෙලා නැහැ. අපට සැබෑවෙන්නම වීර්යය හටගන්නේ සම්මාදේ කියලා පිළිදලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට දැසගන්නේ මෙන්න මේ යථාර්ථය තේරුම් ගැනීමත් එක්ක. මෙන්න මේක තේරුම් ගන්න කෙනා මේ යථාර්ථය හොයාගෙන යන උත්සාහයක් කරනවා. මේක තේරුම් නොගෙන අපි නිවන් මඟට වැස්සයි කියලා කියන්නේ හරියට කොහෙද යන්නේ කියලා දැන් නැතුව යන මාර්ගයක විස්තරයක් නොදෙන පාඩක ගැස්සා වගේ. අපි යන්න කොහෙද කියලා දන්නේ නැහැ. යා යුතු මාර්ගය දන්නේ නැහැ අපි බහිණ පාඩක. අන්නේ වගේ තමයි මෙන්න මේ ප්‍රවේශිය නොලබා අපි නිවන සඳහා කියලා යම් කිසි වැඩ පිළිවෙලක් කරනවා නම් කරන එකයි අර නොදෙන අතර වෙනසක් නැහැ. මෙන්න මේ යථාර්ථය මේකයි කියන අවබෝධයක් අපට ආව නම් අපි එදාට දන්නවා මේ අපි අස්කන්න ආකාරයේ ඉන්ද්‍රිය වලින් ගත්තු දෙක එතනම නිරුද්ධ වෙලා අපි මේ දකින්නේ සම්පූර්ණ වෙනස් දෙයක්. ඇත්තෙන්ම පින්නතුන මතක තියාගන්න අර ගෙදර දැකලා අපි එතනක් නෙවෙයි. මේ දැනට අපට පේන මේ පිළිම වහන්සේ. දැනට අපි ඇහිලා පේන මේ මගේ රූපය. මගේ අඬ. දැන් මේ ඇටින් ඇට කන කැමති ඉන්ද්‍රිය දෙක තමයි දැන් උඩින් වශයෙන් කන් මෙදි වෙන්නේ මේ පින්නතුන. මෙන්න මේ ඉන්ද්‍රියයන් දෙකෙන් දැන් ලබන අවබෝධය අර ගෙදර දැකලා ආපු මලකේ ඥාතිවරයා පිළිබඳව මතක අරුත් කරපු දේ වගේමයි වෙනසක් නැහැ. දැන් මේ පින්නතුන් හිතනවා නම් මේ සජීවී රූපයක දකින්නේ කියලා පින්නතුන් මේ සජීවී දැකීමක් නෙවෙයි. මේ අපට අවබෝධය එන්නේ මේ හිතෙන් එන්නේ. ඇසට රූපේ දකින්න බෑ. ඇසෙන් කරන්නේ මේ ඡායාව ගන්න එක විතරයි. ඒ ඡාය ආරගෙන ඉතින් අපි අපේ සංයෝජනත් එක්ක අපි මේක මිශ්‍ර කරගෙන අපි මේ වෙන මාතේකීමක් නේදන්නේ. ඒ නිසා පින්නතුනි අපි අවසන් වතාවට ගෙදර දැක්කනම් ඒ දැකපු ගෙදර දැන්නේ නැහැ. අපි ආයෙ ගිහිල්ලා බලනකොට ගෙදරක් පේනවා. ඒ පේන පින්නතුනි කලින් කිමිටගේ නෙවෙයි. ගංගාවරු සිද්ධාන්තයමයි. ගංගාවර හවන්නේ ගංගාව ගලාගෙන ගියලා නමුත් අපිට වෙන අපේ හිතම වෙනස් වෙන්නද? හරි විදිහට මල ඊට කරණයක් කරනකොට බල්කට දැනෙනවා නේද? ඊට කරණ අරනකොට බල්කට දැනෙනවා නේද? අපි පොඩි කාලේ හිටියේ කොහමද? අපි පොඩිම කාලේ හිටාගත්තේ කොහොමද? ෆ්‍රිජ් එකක් නැතුව මුල්ම කාලේ අපි හිටියේ කොහමද? අපි හිටුවේ දිගටම මැරිකේට පස් වෙනවා කියලා නේද? නමුත් දැන් අපි දන්නවා මේක පස් වෙන්නේ කොහමද? අරිනකොට අපස් වෙන්නේ වහනකොට මේක කොහොමද වෙනවා? මේ සිද්ධාන්තියම තමයි තියෙනුනේ මේ හැම තැනම තියා සමවන්නේ. නමුත් කුඩා ළමයෙක් ඉඳන් ගැහුවට පස්සේ මේක පස් වෙනවා කියන්නේ. නමුත් තියෙනුනේ හැම මොහොතකම මේ අපි ලබන්නේ අලුත් අත්දැකීම. මේ අස්සන්නාකාරී අලුත් අත්දැකීම් මේ ලබන්නේ නමුත් අපිට කිසි විදිහක් හිතෙන්නේ නැහැ මේ අලුත් අත්දැකීමක් කියලා අපිට නිතරම හිතෙන්නේ. මේ අපි කලින් දැකපු මේ දෙන්නේ මේ දෙන්නේ කියලා. ඒ නිසා කලින් යම් කෙනෙක් බැනලා තිබ්බනම් ඒ බැන් එක දැන් බැන්න වගේ අපි ඉඳන් හිටේ ඉන්නවා. ඒ බැනපු කෙනා දැන් බලන්න තොන්ගේ දෙකින්වත් හිතේ කිසිවෙලා කරන්නේ නැහැ. දැන් අපිට මොම දෙන්නේ? කවුරුහරි බැනලා හෝ අපේ ඉතිරි දෙන වචනයක් කිව්වා නම් අපි දැන් බලනෝ වගේ හිතේට අපේ සැපදෙන්නේ නැන්නේ. විදින සැපද? දුක් විදින පින්නතර නෙමෙයි. අහවනමට මෙහෙම බැන්න මට මෙහෙමයි කිව්වේ මම වාගේ කෙනෙකුට එහෙම කියන්න හොඳද? ඕකමයි දැන් මේක අරක එතනම නිරුද්ධ වෙලා ගියා. ආයි අපි මේ දැන් මොකද කරන්නේ? අපි මේ ඉතින් සිහි කරන්නේ. පින්නතුනි දුක හටගන්නේ මෙතන මේකෙන්. මෙන්න මේ දුක හටගන්නේ මේකයි කියන අවබෝධය නම් කිසි කෙනෙකුට ආව නම් එතන ඉඳන් ඒ තැනටම පටන් ගන්නෝ මේ දුකෙන් නිදහස් වීම සඳහා කලියුත් වෙන පිළිවෙල සඳහා. මේ විස්තරය කිව්ව ගමන්ම අපිට පින්නතුනි දුකෙන් නිදහස් වෙන්න බෑ. හරියට මේ එක තැනක ඉඳගෙන අපි අනුරාධපුරයට යන්න පාර හදක්වා වගේ. අපි කියමු මෙතනින් කවුරුත් අනුරාධපුරයට කියලා නෑ. මම අනුරාධපුරේ ගැන විස්තරයක් කරනවා. විස්තරයක ලියවුණාට පස්සේ මේ පින්නතුන් වටපිට බලන කොහොම අනුරාධපුරේ කියලා. අනුරාධපුරේ පේනවද? මේ විස්තරය අවසන් වුණාට පස්සේ වටපිට බලන අනුරාධපුරේ පේන්නේ නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ පාරම අනුරාධපුරේ යන්න ඕන. අන්නේ වගේ තමයි අපි මේ යන පාරා ගත්ත වගේ තමයි පාරේ මුල්ම පියවර පළවෙනි බස් නැවතුම් පොරණ යනට පාට බස් එකට යන්න ඉස්සෙල්ලාම යන කෙනා මෙහා ගත්ත විතරම ඊට පස්සේ පින්නතුනි මේ ගමන යන නම් නිකන් දැන් මේ ගමන යන නම් ඈ වචනේ කතා කරන වචනේ සමර කරගන්න ඕන ඈ කායික සමරයක් ඉන්නට ඕන කය වචනේ සමර කරගන්න ඕන ඒ කියන්නේ මොකද්ද ඉල්ලුවත් වෙන්න ඕන තීල නැතුව මේක කරන්න බෑ මේ අවබෝධය ලබන නම් ඒක ආරම්භක පියවර තමයි තියෙන්නේ. තීනෙට කලින් මෙන්න මේ මාවත සැබෑ වූ මාවතක් කියලා මුල් අවස්ථාවේදී මේක දේශනා කරපු සාස්තුරුන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව අපි විශ්වාස කරන්නට ඕන. මුල් මාස්ටර් විශ්වාස කරන්නේ නැතුව බෑ. විශ්වාසය සහිතව මේ මගට අපි දැක ගන්නට ඕන. දැන් මේ වෙනතුන මම අනුබාධපුරේට යන පාර කිව්වට පස්සේ මේක අදහන් කරු මම යන අවිස්වාස කරෝති පුළුවන් දෙයක් නම් වස්පුරේට. ගමන එතනම නවතිනවා. ඒ නිසා දැනට අපි ඔබත් මමත් දෙන්නේ දෙපිරි තමයි අපේ බුදුහාමුදුරගේ පාවදෝ අපි. අපි මුල් අවස්ථාවේදී බුදුහාමුදුරෝ දේශනා කරු මේ අවබෝධය ගැන උන්වහන්සේගේ සරසා ඥානය ගැන අපි විශ්වාස කරන්න ඕන. සද්ධාහිත කරගන්න ඕන. ඒ සද්ධා මත මූලික පියවර හැටියට අපි සීලය දිනු කරගන්න ඕන. කායවචනේ හැකියාව සංවර කරගන්න ඕන. ඒ සම්වර බහරින්ගෙන ටිකෙන් ටික සමාධි හරක්කොත් ඒ සිත් වැඩමින් අපි හිත සමාධිගත කරගන්නට ඕන. ඒ සමාධිගත වෙච්ච හිතට තමයි පින්නතුනි මේ අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය වැටහෙනවා. ක්‍රමයෙන් අපි පින්නතුනි මේ විරාගයේ ප්‍රභාවය කරා මුත්‍ති අනාලයෝ කියන නොයලීමේ ප්‍රභාවය කරා කියන්නේ. ඒ යන ගමනේදී පින්නතුනි කෙනෙකුට හිතන්න පුළුවන් අපි මේ ගමන යන්න ඕන නැත්නම් අපට යදෙනි මයින් වල යන්නට ඕන දරුවෝ ටිකක් අන්නෙන්න ඕන විවාහයෙන් අත්හරින්නට ඕන මේ වගේ නේ ඒ වෙනි ආර්ථික කාර්යෙට දුනි සුද්ධෝදන රජ සමාරහත් දුනේ රජ කෙනෙක් ඇදෙන්නේ රාජ්‍යයක හිමි කරුවෙක් පස්සෙන් ඉඳින ගමනුවේ සුද්ධෝදන රජ සමාරහත් දුනේ රජ කමස් කරලා වනගත වෙලා නෙමෙයි රහත් දුනේ හොඳට මතක තියාගන්න ඒ නිසා වරයට ගියත් වැඩක් නෑ ගෙදර ගැන නම් හිතේ තියෙන්නේ දරුවෝ ටික ගැන නම් හිතින් තියෙන්නේ අර වරයට ගිහිල්ලා නෑ හැබැයි ගෙදර ඉඳගෙනම ඒ ඇල්ම අපට දුරු කරගන්න පුළුවන් නම් දරුවෝ ටිකක් පෝෂණය කරන ගමනුත් උනත් අපට රහත් භාවය නැති උනත් අඩුමානේ ආරම්භක පියවර කරන් හරි අපට ළඟා වෙන්න පුළුවන් ඒ නිසා මේ මාවත කියන තුනේ සුවදායි වූ මාවත මේ මාවත දුකෙන් නිදහස් වීමේ මාවත බුදුහාමුදුර දේශනා කරන අනුරාධි සූත්‍රයේදී අන්තිනික අනුරාධි කියන සූත්‍රයක් තියෙනවා බුදුහාමුදුර දේශනා කරනවා මහණෙනි මම අතීතයේ දැනුල් දේශනා කරන්නේ දුක දුකෙන් නිදහස් වීමක් විතරයි කියලා බුදුහාමුදුර කරුණ දෙකයි දේශනා කරන්නේ උන්වහන්සේ දේශනා කරන්නේ දුකයි දුකෙන් නිදහස් වීම විතරයි ඒකම තමයි චතුරාර්ය සත්‍යයේ හැටියට හතරක් වෙනවා අපි සමපාදයෙන් හැටියට ඊට පස්සේ 12කට බෙදෙනවා ඊට පස්සේ සිවරිවට ද්වාදසාකාරයේ කියලා දොළොස් ආකාරයකට බෙදෙනවා චතුරාර්ය සත්‍යයන් දිගේ ටික වර්ධනය වෙලා කියලා සත්‍යස් බෝධිපාක්ෂ ධර්මකාර වර්ධනය වෙනවා මේ හැම තැනකම හදනම තමයි පිළිතුරු දුක පිළිබඳ විග්‍රහය මෙන්න මේ නිසා තමයි පිළිතුරු අදාති මහානේ දුක පිළිදී මහා බරක් මේ ඔළුවේ තියාගෙනට අද අපිට මේ ඉන්නේ දැන් මෙතන හිටියත් අර ගෙදරම දැන් ඔළුවේ තියාගෙන ඉන්නේ හරියට අපි දැකපු ඡායාව අපි කණ්ණාඩිය නැගලා ගියේ ඒ කණ්ණාඩියේ රූපය තියෙනවා කියලා හැඟීමෙන් ආව වගේ වැඩක් තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේ පිටින් අපි අනුස්සස්ත මිදුරණා බුදුහාමුදුරට අර දේශනා කරන්න පිටුනේ බාර හර කියලා. බාර දිවින් සබුත් කුජලයන් කියලා කියන්නේ. එදාට අපේ ඉතේ තියෙන පිටුනේ මහා බරක් අපි දිමින් තිබා වෙනවා. එදාට පිටුනේ අපි බුදුහාමුදුරු ගැන ඉඳලා ශ්‍රද්ධාව නෙවෙයි. එදා ශ්‍රද්ධාව ඉක්මවල කියපු දෙයක් තියෙනවා. ධර්ම මාර්ගයේ ආරම්භයේදී අපි යන්නේ ශ්‍රද්ධාව අරමුණු කරගෙන. නමුත් ධර්ම මාර්ගයේ නිමා වෙනකොට ශ්‍රද්ධාව ඉක්මවල කියපු දෙයක් තියෙනවා. ඇදලීමක් නෙවෙයි ධර්ම තියෙන දා කියන ප්‍රත්‍යක්ෂය තියෙන. එදාට මතක තියාගන්න එදාට ශ්‍රද්ධාව කිනම්දියේ නැහැ. එදාට තියෙන අවබෝධය. නමුත් අද අපි ශ්‍රද්ධාව තියාගෙන බුදුහාමුදුරණ වදින අපි එදාට අපි නොවැළෙන්නද? එදාට පින්නතුනි වඳින්නේ අද වඳින විදිහට නෙවෙයි. හොඳට මතක තියාගන්න. අද අපි ශ්‍රද්ධාව තියාගෙන යන්නේ සිලැඳීමක් බුදුහාමුදුරණ වඳිනවා නම් එදාට අපි ධර්මයේ සත්‍යන්තය කරගෙන ඇති වෙච්ච එකට කියන අස්සද්දෝ කියලා. අස්සද්ධාන්තය කියන එදාට කියන්නේ එදාට වඳින්නේ දැන් වඳින විදිහ නෙවෙයි. ඈත තියා ඉඳලා ඒ වඳින්නේ. සරුවන් හාමුදුරුවෝ හැමදාම රාත්‍රී කාලයේ පින්නතුනි හැදපෙන කලින් කරන දෙයක් තියෙනවා. මොකද කරන්නේ? සැක දැන කලින් මොකද කරන්නේ චරු සාමුරු? චරු සාමුරන්ට මුලින්ම බණ කිව්වේ කවුද? අස්සදි හාමුදුරු. අස්සදි හාමුදුරු එන්නේ දිහා කොහෙද කියලා බලනවා. බලලා අස්සදි හාමුදුරන්ට ඒ පැත්තට වන්දනා කරලා ඒ පැත්තට හිත දාලා ඉඳගෙන. කවුද මේ? මේ ධර්ම සේනාධිපති බුදුහාමුදුරන්ගේ දකුණක් අව ප්‍රඥාවෙන් බුදුහාමුදුරන්ට පමණ දෙවිනි වෙච්ච උත්සමය. ඒ තරම් ගෞරවයක් පිළිගනි බුදුහාමුදුර කෙනෙක් තිබ්බේ. බුදුහාමුදුරන්ට තියෙන ගෞරවය ඊටත් වැඩි. නමුත් අර පණ කියාදී වර හතර පද ගාථාව කියාදීපු අත්තිහාමුදුර කෙරේ පිළිපැදීම. එනිසා කිමෙන්න අදත් අපිට අවවාදන් සාකරණ කරන්න ඇති. ඇතමිට අද අපට උදව් උපකාර කරන්න ඇති කැම්පේන් දෙන උගන්වන්න ඇති. නමුත් ඒ හැම දෙනාටම වඩා යම්කිසි දවසක දරු කරන්නේ මෙන්න මේ ධර්ම මාර්ගය අපට යම් කෙනෙක් යා දුන්නා නම් ඒ කියන්නේ බුදුහාමුදුරන්ට ඒ ධර්ම පැහැදිලි කරන ශ්‍රාවකයන් වහන්සේලාට එදාට අපි පින්දින් දැන් කරට වඩා ලොකු ගෞරවයක් දක්වනවා. ඒ ලොකු ගෞරවයක් දක්වන්නේ මේ මහා දුක ප්‍රහීණ කරන්න මේ මහා දුක නිමින් කියන්න උදව් උපකාර කළ උත්සමයේ හැටියට. මහා බරක් මෙයාට කියන්නේ ඒ බරෙන් අනිතරම අපි සැහැල්ලු වෙනවා. අද අපි මේ අතීත අත්දැකීම් ටික දැන් සිදුවෙන දෙයක් හැටියට හිතමින් වර්තමානයට අරගෙන මේක මහා දුක්වල අද නිවිනෙන්නේ. එදාට අපි තේරෙනවා අර අපි කණ්ණාඩි ළඟට ගිහිල්ලා එනකොට නිරුද්ධුනා වගේමයි මේ අතීත යාන්ත්‍රිතා අත්දැකීම් ටිකක් තියෙනවා නම් ඒ ටිකක් ඔක්කොම නිරුද්ධුනා එකට හැංගීමක් එන්නේ. දැන් අපිට තියෙන දෙපින්නේ ආයේ කණ්ණාඩි ළඟ යන ආසාවක්. අපිට දැන් ආසාවක් නෑ යන්න. ඒ අවශ්‍යතාවය සඳහා කියලා බල බලනවා. නමුත් යන්න ආසාවක් නෑ අපිට. අන්න මේ වගේ පැහැදිලි අනාගතය ගැන තියෙන ආසාව සම්පූර්ණ ප්‍රහීණ වෙන දායක. එදාට අපිට සිහි කරනකොට දෙයක් නැති වෙනවා. අපි යමක් සිහි කරනකොට ඇතේ කියලා සිහි කරනවා නම් ඒකට තමයි කියන්නේ බරේ කියලා කියන්නේ. අපිට යම් කිසි දවසක මෙනි මේ සිහි කරන දෙයක් නැති වෙනවා. ඒ කියන්නේ බරේ නෑ කියන එක. බලේ නැත්නම් බවපත්‍යා ඥාති බලේ නිසා කියන ඥාතිය ඉපදීම තියනද? ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වුණා නම් ජරා මරණ ව්‍යාධි දුක් පරිදේව කිනෝ තියනද? ඒව කිසිම දෙයක් නැති වෙනවා. එදාට පිළිතන දෙයක් නැති වෙනවා. හරියට සෙවණැල්ල පිළිගන්න භූමියක් තියෙනකොට ආලෝකය ඒ ගස් රැතියන දේ එකතු වෙනා සෙවණැල්ල යම් කිසි පොළොව පිළිගනවා නම් පොළොව අයින් කරාට පස්සේ පිහිනන තියක් නැති වෙනකොට ජනේවත් නැත්නම් අරග දේවනල පිහිටන තැනක් තියෙනවද? පිහිටන තැනක් නැති වෙනවා. අන්න ඒ වගේ තමයි පිළිතුනේ. මරණාසන අවස්ථාවට කලින් අපට මෙන්න මේ භවයේ කියන කාරියට තේරුම් අරගෙන සිහි කළා රහතන් වහන්සේ සිහි කරන දෙමතු සිහි කරනවා. නමුත් සිහි කරනකොටම ධන මේ සිහි කරන මනසේ කියලා. සැබෑ ලෝකයේ තියෙන දෙයක් නෙවෙයි කියන එක දකිනවා. නමුත් අම්ම මොනගෙන යනවා. අම්මට කැමිට බණක් තියෙනවා. කිව්වොත් දන්නවා මේ අර කණ්ණාඩි ළඟට නැවත ආවා වගේ දෙයක් ඉන්නේ කියලා තමාස්සේ දකින්න තමයි අපට බණ කියන්නේ. ඒ නිසා හිතන්නේ පරහතරන් මේවා ඔක්කොම මම දැක්ක ඇන්තික තියාගෙන ඉන්නේ කියලා. රහතන් වහන්සේ මේ සියලුම හොඳට පස්සෙන් කරපු උත්තමයා ඒ උත්තරම තමයි කියන්න තියෙන අපේ රටේ අනුරාධපුරේ රුවන්වැලි සෑය හදන්න, මිරිකැටි හදන්න, ජයග්‍රහණ බෝධිණන් වහන්සේ රෝපණය කරන අනුශාසන කරේ කවුද? මේ යථාර්ථය හොඳින් ප්‍රත්‍යක්ෂ කරපු උත්තරම. ඒකන්නේපා උන්වහන්සේලාගේ අධ්‍යක්ෂණයෙන් උන්වහන්සේලාගේ ක්‍රියාකාරීත්වය, උන්වහන්සේලාගේ භාවිතය අසාර්ථකයි, ප්‍රායෝගික නොවේ කියලා මොහොතකටවත් හිතන්නේ බා. රහතන් වහන්සේලා අනුශාසනා කළා එදා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ඇති කරපු ප්‍රථම ධර්ම සංගාය ප්‍රතිඵල තමයි ඒ ඇති කරපු ජනසුන් තමයි ඒ බාහක ක්‍රමේ ප්‍රතිඵල තමයි අදත් මේ ලෝකයේ සියවන් 25කට වඩා කරන ලෝකයේ බුදුදහම කියන්නේ. සියවන් 25යි තමයි කාලේ රහතන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් හද පුළුවන් ඇලිස්සහේ ලොකු පිළිසකර කිරීමක් වසර 10ක් යනතුරු සිදු කරන වෙලා නැහැ. වර්තමාන කෙනෙකුට ඇගිලා හදනවා වගේම අවුරුදු 100 200 වගේ මොනවා රහතන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් හද පුළුවන් ඇලිස්සහේ වගේම අවුරුදු 100 කිසිදු පිළිසකර කිරීමක් නොකර අවුරුදු 1000ක් තිබුණා. 19 වෙනි දැන් 2000 අර්ථයක නිවිති වෙන සාමත් වෙනවා පිළිසකර කළා. ඒ නිසා කෙනෙකුට මතක තියාගන්න මේ අවබෝධයෙන් ලැබුණොත් කෙනෙක් ඒ ලැබිච්ච කෙනා මොඩ වැඩ කරනවා කිසිම දෙයක් නොකර ඉන්නවා අත්‍යක බඳින්න ඉන්නවා කියලා හිතන්න එපා. ඒ කරන කෙනාගේ ක්‍රියාකාරීත්වය මේ ලෝකයේ නිත්‍යයි සපයි ආත්මයි කියලා හිතාගෙන ඉන්න කරණයට වඩා වඩාම බුද්ධිමත්ව වඩාම දුරදර්ශීව වඩා ප්‍රඥා ගෝචරව තමයි උන්වහන්සේලා ක්‍රියා කරන්නේ. ඒ නිසා මේ අවබෝධයෙන් කරා තමයි අපි ආයුත්තේ. මේ අවබෝධය කරා යමයි කියලා කියන්නේ දුකෙන් නිදහස් වීමක් කරා මේ අපි යන්නේ කියනது. ඉතින් මේ සඳහන් කටයුතු කරන්න අපි අනිස්ථාන කරගන්නට ඕන. අපි මේ මරණය ගැන අද මේ කාරණේ දේශනා කලින් බුදුහාමුදුර දේශනා කරපු මනසංසතිකාරී මාර්ගසංයුතේන ဒုတိය ආය සූත්‍රය අද අපි මේ සාකච්ඡා කරමු. බුදුහාමුදුර මේ දේශනා කලේ අපේ වාසි ඉක්මනින්ම ගෙවෙනවා, මරණය කරා ලඟා වෙනවා. ඒකයි ඉක්මනට අපි චරිතාපම් බ්‍රහ්මචර්යයන් කත්තබම් කුසලං චරිතාපම් බ්‍රහ්මචර්යයන් කියපාන්ට සුත්‍රේ වරණට ඕන බ්‍රහ්මචර්යයන් ඇසිරෙන්නට ඕන. මෙනිම යථාර්ථයන්ට ඉක්මනින්ම අවබෝධ කරගන්නට ඕන. එයිම කරන්නට ඕන. උදාහරණයකට දේශනා කලේ උපමාවක් දේශනා කළා. සත්‍ය සූත්‍රයේදී සත්‍යාදී ඕමට්ටෝ ධර්ම මානෝ මත්තකේ සංඛාය දිට්ඨි පහනාය අතෝ දීකෝ පරිපජේ කියලා. සම්පතනිකායේදී සත්‍ය සූත්‍රයේ ගණක් කියන අලියක් ගැන කියපු සූත්‍රයක්. බුදුහාමුදුරු දේශනා කරනවා හිත ගිනි ගස්සෙක් වගේ කුලකින් පහර ලද්දු මෙන් මෙන්න මේ යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා අප්‍රමාදීව ක්‍රියා කරන්න කියලා. මරණයන බව දන්නවා නම් අප්‍රමාදී වෙන්න බුදුහාමුදුරු දේශනා කළේ. ඇයි ඒක හේතුව? ගතවර මොහොතක් පාසා තියෙනතනින් අපි පොදේ මරණයෙන් කරලා ළඟා වීමක් විතරක් නෙමෙයි වෙන්නේ. දැන් මොහොතක් පාසා අපිට ඉන්න තුනේ මොකක්ද අපිට මේ සිද්ධවන්නේ? අපි සතරේ ඉතාමත් සිංකල කාර්මිකා පුරණ ලබාගත්තු ගෞතම සම්බුද්ධ ශාසනයයි මේ මොහොතක් පාසා පණන්නේ දෙන්නේ. ඒක අපිට කරන්න ඕන. ජීවිතය සංගීම නේ අපිට තියෙන දුක. අපිට දුක කියන දුක ඇති කරගත්තේ යුත්තේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයයි මේ ධර්මය අවබෝධ කරගන්න යන්න තියෙන අවස්ථාවයි අපිට මේ අවිමිති. මෙතෙන්ට එන්න අපි පිනතුනේ පාරමිතා පුරන් මේ තියෙන දැන් මෙතෙන්ට එන්න තමයි පාරමිතාව ඕනේ. මේ පාරමිතා ටික ඔක්කොම අපි සම්පූර්ණ කරගෙන මෙතෙන්ට ඇවිල්ලා නැවතත් අපි පාරමිතා ගැන හිතනවා නම් පිනතුනේ ඒක බුද්ධි ගෝචර ක්‍රියාවක් නෙවෙයි. මෙන්න මේ චතුරාර්ය සත්‍ය අහන්නට මේ බුදුවරේ මුණගැහෙන්නට බුදුවරේ නිතිලෙස අහන්නට පුළුවන් ඉතියේ අංග ප්‍රශ්න යුක්තව නුවණක් ඇතුව ඉපදෙන්න තායි පාරමිතා කියන එක තියෙනවා. ඒ නිසා අපි බොහෝ දෙනෙක් පාරමිතා වලින් උපරිම තලයේ කඩමිය අපි ඉන්නේ. අපිට දැන් අවශ්‍යාන්නේ ශ්‍රද්ධාවත් දැඩි වීර්යය කියන මේ සාධකනේ අවශ්‍යාන්නේ. ඒ සාධක ටික ඔස්සේ උපරිම වශයෙන් මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබා ගන්නටයි අප ක්‍රියා කරන්නේ. එතන පිටුනේ ධර්මයන් ලැබෙච්ච අවස්ථාව සුදු ප්‍රදේශික වාසයක් ලැබී තත්තාව කඩන්නතර ස්වාමීන් වහන්සේ ලැබුණ මේ තත්තාව හොඳ ආනන්දයෙන් වාසනාවන්ට උපතක් ලැබපු අවස්ථාව මේ අවස්ථාවේ මුලින්ම ප්‍රයෝජන ගන්නට ඔබ හැම දෙනාම වහවහාම සාකරමු. එසේ කටයුතු කරන්න පෙරවන් සරණින් මේ හැම දෙනාටම මේ අත්සන් සාර්ථනා කරන ගෞරවණීය ඉගුරේ පඤ්ඤාන්තේක පඬිත් ස්වාමීන් වහන්සේ ඇතුළු මේ උදව් උපකාරණ කරන හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දින මේ පිටකමෙන් දායකත්ව උතුරන්නේ කුසුම් නානයන් පරමහත්මිය, කොමුදුනි රත්නායක මහත්මිය කියන මේ දෙපළ. ඒ දෙපළ බලාපොරොත්තු වෙනවා සමන්ගේ ඥාතිින් දෙපින් අනුමෝදන් කරන්නට, ජීවත්වන ඥාතිින්ට ආශිර්වාද කරන්නට. මේ නානයන් පරමහත්මාගේ නානයන්කාර, ඒ වගේම මාටින් හැන්ඩ්ලර් සිංහ කියන්නේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. කුසුම් නානයන් පරමහත්මියගේ 23 වන දිනට එතුණු උපන්දිනයට සාදරණා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආර්.එම්.පී. රත්නායක සහ සමන රත්නායක දෙමව්පියන් දිගටම ප්‍රාර්ථනා කිරීමට, විදේශගතවන් සිටින්නේ වරුණේ දින හානි දිනට සෙත් ප්‍රාර්ථනා කිරීමට, කුමුදුනි රත්නායක මහත්මියගේ 14 වන දිනට එතුණු උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කිරීමට, හැරෝයි ඩෑෂ් මහත්මාගේ දෙමව්පියන්ට ලීනාවගේ ඩෑෂ් සාමිකන් ඩෑෂ් යන දෙපළට පුණ්‍යානුමෝදනා කිරීමට අපි ප්‍රාර්ථනා කරමු. ඒ නම් සඳහන් කළ මේ නියගේ ඥාතීන්ටත්, නම් සඳහන් නොකළ මේ අත්සන්ගේ නමින් මේ ගොස්යම් ඥාතීන්ටත් පින් බලාපොරොත්තු වෙත් නම්, ඒ සියලුම ඥාතීවද මේ පින ඕන් විසින් කරන ලද පිනස්සේ අසතුව පින් අනුමෝදන් වේවා කියන කතුමෙන් අපි මේ දින ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා උන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා උන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා උන්තු ඥාතයෝ. සංකල්ප කියල පුරිදන්නේ බලෙන් සමන්දිත දෙවිනුත් මේ විමන මොදන්ව ඔබ අප හැම දෙනාමත් අපේ රටේ සම්බුදු සාධනය බොහෝ කලක් වලින් ආරක්ෂා කර දෙන්නවා. උපන්දිනට සෙත් ප්‍රාර්ථනා කරන යත්නන්ට, ඒ වගේම මුතු ජීවත් වෙන මේ යත්නගේ ඥාති මිත්‍රාදීන්ට, ජීවන්ගේ දෙහැම ආරක්ෂා වෙන කරන සේවා, විශේෂයෙන්ම මේ යත්නන්ට මෙබඳු ආකාරයෙන් සමරස්නට පින්කම් කරගන්නට මේ පන්සලේ කටසා දෙන මේ යත්නගේ කල්‍යාණ මිත්‍රාදීන් පිට වෙන සරතර ස්වාමීන් වහන්සේ, පඤ්ඤාචේකර ස්වාමීන් වහන්සේට දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයෙන් සන සේවා කින කර්මෙන් අපි දෙවියන්ටත් පින් මොදම් කරවමු. ආකාන්තක්කාච බුම්මත්තා දේවානාංගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා. හොඳයි, මෙතන මේ අත්නම් මේ අවස්ථාවේදී බොහෝ වේලාවක් ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්මස්වණේ කළා. අද සිරි සමාදන් වුණා. ධර්මයේ ගරු කිරීමක් ඇටිට දහම් පණක පූජා කළා. ත්‍රස් කරගත් මේ සියලුම පුණ්‍යයන්ගේ බලයෙන් මේ හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරෝගී නිරෝගී සම්පන්නල වේවා. ජීවත්වන කාලයේ සතරින් සැනසීමෙන් ජීවත් වීමට හැම දෙනාටම පින්කම ආශිර්වාදයක් වේවා. පරලෝක ජීවිත සුභදි ගාමීව ප්‍රාර්ථනා කෝලව උතුම් වූ නිවන් සුවයන්තර සේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච ඉන්දුම් ආ මයම් පන්තාච නිම්බයා, සෝකම් පන්තාච නිම්සෝකා, වන්තු සම්දේ පිපානිනෝ. දුකින් සේලන සත් දුකින් වේදසම් ཉསས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲས སྲ හැම දිනාටම සර්වාන්තරයි.